සංසාර සාරෝග විනීතනිසං සන්නේත සාතං සුචිසාර දේසං සන්දේරකං ස්වන්න තනුපලාසං සංලාපදේසිං පනමේ විසාසං නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි උදෑසන පටන් අප ධර්ම ශ්‍රවණය කරමින් දහම පුහුණු කරමින් ඉන්න අවස්ථාව ධර්ම දේශ බලන විට ඉතාම පැහැදිලි කාරණයක් පින්තුනි බොහෝ විට අප තේරුම් නොගත්තු කරුණක් තියෙනවා අපි හිතන්නේ ධර්ම ශ්‍රවණය කිරීම එක ධර්මයේ පුහුණු කිරීම තවත් එකක් කියලා ධර්මයේ දැස බලන්නේ ඉතාම පැහැදිලි කාරණයක් තමයි ධර්ම ශ්‍රවණියත් ධර්මයේ පුහුණු කරන අවස්ථාවම විමුක්තායතන කියලා සූත්‍රයක් තියෙනවා ඒ සූත්‍රය ඉතාම පැහැදිලිව දක්වනවා බණ ඇසීමත් විමුක්තායතනයක් කියලා විමුක්තියටපත් වීමක් කියලා ඒක ඉතාම පැහැදිලි බුද්ධ කාලේ පටන්ම වෙච්ච සිදුවීම් දැස බලන විට බාලදුන් වහන්සේ භික්ෂුන් වහන්සේලට දේශනා කරන්නේ දේශේත වික්ඛවේ ධම්මං ආදි කල්යාණං මජේ කල්යාණං පරියෝසානේ කල්යාණං සාත්තං සවවැඤ්ජනං කේවල පරිපූර්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං කියලා මුල මැද අග යහපත් වූ වැඤ්ජන සහිත වූ බ්‍රහ්මචර්යාව දේශනා කරනවා නම් අන්න ඒක විශේෂයෙන්ම ආරසිංහ මාර්ගයේ සම්බන්ධ දේශනාවක් නම් ඒ වගේම සීල සමාධි ප්‍රඥා සම්බන්ධ නම් පරිසම්පාදයේ දුකේ හට ගැනීම හා නිරෝධ සංඛ්‍යාත ධර්මයක් නම් දේශනා කරන්නේ ඒ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව ශ්‍රාවකයන්ට විමුක්තායතනයක් ඒතරක් නෙවෙයි දේශකයන් වහන්සේටත් විමුක්තායතනයක් කියන මේ සම්බුද්ධ ශාසනයේ ශාසන ඉතිහාසය ඉතාම පැහැදිලි කාරණයක් සමහර ස්වාමීන් වහන්සේලා මාර්ගඵල ලබලා තියෙන බණ කියද්දී එතන ස්වාමීන් වහන්සේ කෙනෙක් ප්‍රත්‍යඥ කෙනෙක් හැටියට ධර්මාසනෙට එනවා ධර්මාසනෙන් බැහැල යන්නේ සෝතාපන්න කෙනෙක් විදිහට සමහරවිට සෝතාපන්න කෙනෙක් විදිහට ධර්මාසනෙට එනවා ධර්ම දේශනා කළ ඉවරල යන්නේ අනාගාමී කෙනෙක් විදිහට අනාගාමී කෙනෙක් විදිහට බණහන් එනවා බැහැල යන්නේ රහතන් වහන්සේ කෙනෙක් විදිහට එහෙම ඒ අවස්ථාවෙන් සදාහන් වෙනවා ධර්ම දේශනා කරන අවස්ථාව තමයි දේශකයේ ඉහළම ප්‍රැක්ටිස් එකේන අවස්ථාව සම්පූර්ණම ධර්ම කරුණු ගලවමින් ගැඹුරම දරන් කරනා මෙලි කරමින් තමයි ඒක දේශනා කරන්නේ. හැබැයි සැබෑ ධර්ම වෙන්නට ඕන. වෙන වෙන දේවල් කියලා හරියන්නේ නැහැ. දුක ඇතිවීම නැතිවීම සම්බන්ධ වූ පටිසම්පාදයේ බේස් කරගෙන පටිසම්පාදයේ පදනම් කරගෙන චතුරාර්ය සත්‍ය සම්බන්ධ කරගෙන ස්කන්ධ පංචකයේ සමුදය වේ දේශනා කරමින් කිසියම් අනුශාසනා කරනවා නම් ඒක ශ්‍රාවකයන්ට විමුක්තායතනයක්, දේශකයන් වහන්සේගේ පැත්තටත් ඒක විමුක්තායතනයක් වෙනවා. එනිසා ඔබ අප හැම දිනක්ම මේ කරන්නේ ධර්ම ශ්‍රවණය විතරක් නෙවෙයි ධර්මයේ පුහුණු කිරීමත් මේත් එක්කම යනවා කියන එක නිතරම හිතන්න. බොහෝ විට ධර්ම ශ්‍රවණය කළ ඉවර වෙලා බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි ස්වාමීන් වහන්සේ හොඳට කියපු දේ තේරුණා. කොහොමද අපි මේක පටන් ගන්නෙ? කොතන ඉඳන් මේක පුහුණු කරන්න පටන් ගන්නෙ කියලා අහන්නේ. ඇත්තටම මුළු දවසක්ම පුහුණු කළේ මේ තියෙන්නේ. මුළු දේශනා පුරාම පුහුණු කරපේකම ගල්ල තියෙන්නේ. අන්තිමේදී ආන කොතෙන්ද පටන් ගන්නේ කියලා. එහෙම කියවෙන්න බෑ පින්නතුනි. මේ සම්පූර්ණම කියන්නේ පුහුණු කරන එකයි පුහුණු කිරීමයි දෙකම එකටම යන්නේ. අපි සමථ දර්ශනා භාවනා ගැන කිව්වත්, සීල සමාධි ප්‍රඥා ගැන කිව්වත්, දුකේ හට ගැනීම නිරෝධය කිව්වත්, එකතකින් සුතමේ ප්‍රඥාව ලබා ගනිමින් චින්තාමේ ප්‍රඥාවක් යන ගමන් මේත් එක්කම භාවනා ප්‍රඥාවක් යනවා. එනිසා ඔබ ධර්ම ශ්‍රවණයට වාඩි වුණා නම් ඔබ ඊටම වැරදි තේරුවත් දු කාරණයක් තියෙනවා. ධර්ම ශ්‍රවණයට වාඩි වුණා කියන්නේ ප්‍රැක්ටිස් එකක් පටන් ගන්න කියන එක. පුහුණුවක් එතනින්දම පටන් ගන්න තියෙනවා. ඉතින් අනේ නිසා ඒක ඊටාම වැදගත් කාරණයක්. මේ ධර්ම කාරණා හැම එකකින් අපි සඳහන් කළේ ප්‍රධානම දේ තමයි අපේ සතිමත් බව එන්න එනම වැඩි වෙන්නට ඕන. අනිත් කාරණේ එන්න එනම අපේ ආධ්‍යාත්මික සතුට දිනු වෙන්නට ඕන. මේක තමයි ධර්මයේ පුරාම තියෙන අඛණ්ඩ ක්‍රියාවලිය. අපි ධර්මයේ නාමයෙන් මොන දේ කළත් අපේ ලෝභය අඩු වෙන්නට ඕන, ද්වේෂය අඩු වෙන්නට ඕන, මෝහය අඩු වෙන්නට ඕන. අපේ තියෙන තෘෂ්ණාව අඩු වෙන්න ඕන. දෘෂ්ටිය සංකේතීටි අඩු වෙන්නට ඕන. මාන්නය අඩු වෙන්නට ඕන. එකතකින් පංච නීවරණ සමතේ වඩනකොට කාමච්ඡන්දාදී නීවරණ ටික ටික අඩු වෙන්නට ඕන. සතිපට්ඨාන වඩනකොට අවිද්‍යා නීවරණ අඩු වෙන්නට ඕන. මේ හැම දෙයකින්ම අවසාන ප්‍රතිඵලය තමයි අපේ සතුට දිනෙන් දින වැඩි වෙනවා. ඒක කොච්චර වැඩි වෙනවද කිව්වොත් අපේ ශරීරය දුර්වල වීම, ලෙඩ වීම, මහලු වෙනට වඩා වේගෙන් මේ ආධ්‍යාත්මික සතුට වැඩි වෙන්නට ඕන. එහෙම නැත්නම් අපි පරාදයි. කෙනෙකුට කියන්න පුළුවන් අපි පින්කම් කරලා තියෙනවා, අපි කටින් පින්කම් මෙච්චර කළා, අපි මෙච්චර දන් දුන්න, උදේට පිරිත් අහනවා, ඒ කතා කියන්න පුළුවන්. ඒවත් පින් තමයි. ඒවත් කුසල් තමයි. ලෞකික කුසල් තමයි. නමුත් පින්තුනේ ඊට වඩා වෙනසක් අපේ ජීවිත තුළ වෙන්නට ඕන. විශේෂයෙන් සති සම්පජඤ්ඤය කියන දෙක, සීහ සහ නුවණ කියන දෙක වේගෙන් අපේ ජීවිත අභ්‍යන්තරයේ දිනු වෙනට ඕන. අන්න එහෙමනම් තමයි අපි මහලු වෙන වේගයට වඩා වේගෙන්, අපේ ශරීරයෙන් ලෙඩ වෙනට වඩා වේගෙන් අපේ සතුට වැඩි වෙන්නේ. නැත්නම් අපි ලෙඩවීමේ දුක, මහලු වීමේ දුක, මරණ දුක බාරගන්න වෙනවා. අන්න ඒ තුන පසුකල්ල යනකම් අපි දක්ෂ වෙන්නට ඕන. මේක තරගයක් වගේ. එක පැත්තකින් ලෙඩවීම, මහලවීම, මරණය කියන මේ තුන් දෙන අපිත් එක්ක දුවන් යනවා. අපි මේ පැත්තෙන් ඊට වඩා වේගෙන් ප්‍රැක්ටිස් එකේ ඉස්සරහට යනවා. නැත්තම් අර තුන් දෙන ජයග්‍රහණය කරනවා. එනිසා Taman තීරණය කරන්න ඕන දැම්මම අර ජරා, ව්‍යාධි, මරණ තුන ජයග්‍රහණය කරනවද? Tamanගේ හිත ජයග්‍රහණය කරනවද? අනේකට තමයි දේශනා කළේ අත්ථ දීපාභික විහෙරත අත්ථ සරණාන ආඤ්ඤ සරණා, ධම්ම දීපාභික විහෙරත ධම්ම සරණාන ආඤ්ඤ සරණා. තමන්ගේ සිත පිළිසරණක් කරගෙන ඉන්න, ධර්මයේ පිළිසරණක් කරගෙන ඉන්න. කොහොමද තමන්ගේ සිත ධර්මයේ පිළිසරණක් කරගෙන ඉන්නේ? සතිපට්ඨානේ පුහුණු කිරීම. සතිපට්ඨානේ පුහුණු කිරීම තමයි අර අපට විරුද්ධ පැත්තෙන් එන අර සතුරන් තුන් දෙනා පරාජය කරන්න තියෙන මාර්ගය. නැත්තම් අපි පරාජය වෙනවා. ලෙඩ වෙච්ච ගමන්ම දුක් වෙනවා අපි. ඊට පස්සේ ලෙඩ දරාගන්න බෑ. මහලු වෙනකොට, දුර්වල වෙනකොට අපි දුක් වෙනවා. මොකද මහලු වෙන්න අපිට හිටිය යාළුවෝ ටිකෙන් එක අඩු වෙනවා. ඥාතින් ඈත් වෙලා යනවා. තනි වෙනවා අපි. විශේෂයෙන් බටහිර සමාජයේ ලොකුම ව්‍යාධිය තමයි මානසික ව්‍යාධිය. මානසික ව්‍යාධියේ ප්‍රධාන දේ තමයි loneliness, තනිකම, හුදකලාව. ඒක තමයි යට දරාගන්නම බැරි. බටහිර සමාජයේ ලොකුම දුක තනිකම, පෙරදිග සමාජයේ ලොකුම සතුට තනියම ඉන්න එක. ඒකට කියනවා බද්ධය කරත්ත කියලා. උත්තරීතර හුදකලාව. වෙනස බලන්න. මෙහි අය තනි වෙන කාත්කරුවක් නැතිවීම දුක. අපි හිතලම තනිවම ඉන්නවා ප්‍රැක්ටිස් කරන්න. මෙහි ඇයට යාළු මිත්‍රාදීන් වහක් කොන කතා කර කර ඉන්න. ඒ නිසා සිකුරාද වෙද්දී ඒගොල්ලන් ඉතින් එකතු වෙලා සතුරු වෙන බැලුම් බෝල පත්තු බලන, බැලුම් බෝල පුම්බල, කැම ටිකක් ගෙනල්ල, සින්දු ටිකක් අහ, සති අන්තිම සතුරු වෙනවා. යාළුවෝ නැතුණු දුකයි කට්ටියට. අපට තියෙන ලොකුම සැලකිල්ල තමයි නොසැලකිල්ල. අපිත් එක කවුරු හරි කතා නොකර ඉනවනම් හරි සතුටුයි අපට. ඒ වෙලාවේ ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාත් එක්ක දෙවණියෙක් යන්න නැත්නම් පිටපස්සේ මට හරියට පහසුවක් කියලා ඒක. අඩු වශයෙන් මට මේ වැසිකිලි කැසිකිලි හරි හොඳට කරගන්න පුළුවන් කියලා. ශරීර කෘත්‍යයට හරි කරගන්න පුළුවන් කවුරු හරි නැත්නම් කියලා. තව කෙනෙක් නැති එක තමයි ලොකුම සතුට කියලා. ගිහි පිනතුනි ඉදිරියට බඩ හැමිනම් අමාරුයි. නමුත් වෙනතුනි අපි කාලයක් කොරුණාට පස්සේ මේක අපේ සතුට බඩපත් වෙනවා. අපි ඒකට අකමැති වුණත් කවදාද දවසක අපිට එහෙම වෙනවා වෙනතුනි. ඒකට අපි කලින්ම හිතලා තියන්න ඕන. අපිට කොච්චර ඥාතින් හිටියත් දරුවෝ හිටියත් ඒකට සිද්ධ වෙන අපට උපකාර කරන්න බැරි මොහොතක් එනවා. දැන් අපි බලන්න අපේ අම්මා තාත්තා ළඟ අපි නෑනේ හැමදාම හිටියේනේ. අපිට ඒ කටිය දාලෙන්න සිද්ධ වුණානේ. ඒගොල්ලන් ඉන්න කාලෙම අපට ඈත් වෙනුණානේ. ඒ වගේ තමයි අපිට ළඟම ඥාතින් හිටියත් ඒගොල්ලන්ට දෙක සිද්ධ වෙනවා. ඒක වරදක් නෙවෙයි. අපි දැනගන්න ඕන ධර්මය දන්න හැය හිටියට තමන්ගේ විවේකය ඒක ආධ්‍යාත්මික විවේකයක් බවට පත් කර ගැනීම. ඒ සඳහා උපරිම ලෙස පුහුණු කරන්න ඕන එක පැත්තකින් තමන් කරපු පින්කම් ලස්සන පින්කම් තමයි මතක් වෙන දේවල් තියෙනට ඕන. අමර සාත්‍ර සලකපු විදිය, සිල්වන්ත වෙච්ච විදිය, අසනයට සලකපු විදිය, ස්වාමීන් වහන්සේට උපස්ථාන කරපු විදිය, ලේ දන් දීපු ආදි සිද්ධීන් ඒව නිතර නිතර මතකේ තියෙනට ඕන. අනිත් පැත්තෙන් තමා රකින්න සීලය ගැන උපරිම විශ්වාසය තියාගෙන තමන්ගේ සිල්වන්ත ජීවිතය ගැන නිතර සතුටින් ඉන්නට ඕන. අනිත් පැත්තෙන් මයින්ඩ්ෆුල්නස් එක විශේෂයෙන් ආනාපාන සතිය උපරිම ලෙස පුහුණු කරමින් ඉන්නට ඕන. මෙන්න මේ ටිකෙන් තමයි පේනතුනේ තමන්ගේ ජීවිතයේ නියම විදියට ආධ්‍යාත්මිකව කළමනාකරණය කරගන්න. මේක තමයි ස්පිරිචුවල් මැනේජ්මන්ට් එක. බොහෝ විට අපි ආර්ථික පැත්තේ කළමනාකරණය කරගන්නවා නේද? නිසි කාලයට විස්රාම යන්න, ඊට පස්සේ ලැබෙන දේ ගැන අපි හිතලා දිනනේ කලින් නේද? මෙච්චර ගණක් මට ඕන. විස්රාම ගියපු කාලෙක අපි ඔක්කොම ප්ලෑන් කරනවා. මේ කාලේ තමයි මෝගේජ් එක ගෙවලා ඉවර කරනවා. ඔක්කොම තමයි ප්ලෑන් කරමින් ඉන්නේ. ඒක හොඳයි. හැබැයි මෙන්න මේ පැත්තේ ටිකක් තමා නිතරම හිතලා තියන්නට ඕන. සහ මේ ජීවිතේ නිතරම හිතන ඕන කාරණා කිහිපයක් කියලා දෙන බුදුරජාණන් වහන්සේ ඒ තමයි තමා වයසට යන කෙනෙක් කියන එක නිතර මෙනෙහි කරන්න කියලා. ලෙඩ වෙන කෙනෙක් කියන එක නිතර මෙනෙහි කරන්න කියලා. මැරෙන කෙනෙක් බව නිතර මෙනෙහි කරන්න කියලා. සියලුම ප්‍රියමනාප දේවල් වලින් බෙන් වෙලා යන සිදෙන බව නිතර මෙනෙහි කරන්න. කර්මය තමගේ දායාදය කියලා නිතර හිතන්න. ලෙඩවීම, මහලුවීම, මරණය, ප්‍රිය විප්‍රයෝගය තමා කරන කුසා කුසල කර්ම. මෙන්න මේ ගැන සඳහන් කරන්නේ ඉත්‍යාවා පුරිසේනවා පබජිතේනවා ගහට්ටේනවා අබින්නන් පච්චේ කිතම්බං. නිතරම මෙනෙහි කරන්න කියලා දේශනා කළේ. මේව මෙනෙහි කරන තරමට පිනුත ජීවිත ලොකු ප්‍රබෝධයක් ඇති වෙනවා. ඒක දුක් වෙන නෙවෙයි කියන්නේ. ඒව වෙන බව දන්නවා නම් ඊට වඩා ඉහළ තැනක තමන්ගේ හිත නිතරම තමා පිහිටුවාගෙන ඉන්නවා. ඒ දේ පිනුතන විශේෂයෙන්ම වේගයෙන්ම සිත සමාධිමත් කරන සිත පිරිසුදු කරන ක්‍රමය තමයි භාවනාව කියලා කියන්නේ. ආසේවති වඩ්ඩේති ඒතායති භාවනා. ආසේවති කුසල ධම්මේ වඩ්ඩේති ඒතායති භාවනා කියලා සඳහන් කරනවා. කුසල ධම්මේ සිත වර්ධනය කිරීමයි භාවනාව කියලා කියන්නේ. එක පැත්තකින් අකුසල විතරක් යටපත් කරනවා, අනිත් පැත්තෙන් කුසලය දිනු කරනවා. මෝහය, අහිරික, අනුත්ප්ප, උද්දච්ච කියන අකුසල විතරක් එක පැත්තකින් යටපත් කරනවා, අනිත් පැත්තෙන් සද්ධා, සති, හිරි, ඔත්තප්ප ඇතුළු ප්‍රඥා පැතිටික දිනු කරනවා. අන්නේ දෙකටම මුල් වන්නේ අකුසල් දුරු කරන්නයි කුසල් වර්ධනය කරන්නයි දිනු වෙන ප්‍රධාන දේ තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. සම්මාදිට්ඨිය කියන්නේ තමන්ගේ හිතේ ස්වභාවය අනුව තමන්ට සැප දුක් විපාක ලැබෙනවා කියන එක. හිතාපිරිසිදුව තියමුනොතින් දුක්ඛං අන්වේති. දුක එනවා තමන් පිටවස්සේ. හිත පිරිසිදුව තියමුනොතින් සුඛමං වේති. සැප එනවා. ඒ නිසා අපි තීරණය කරන්න ඕන අපි සැපෙන් දෙන්නේ දුකෙන්ද කියලා. යම් කිසි වෙලාවක තමන්ගේ හිතේ අනිත්‍යය ගැන අමනාපයක් යමක් ගැන දැඩි ආසාවක් කෙනෙක් ගැන රාගයක් ඊර්ෂ්‍යාවක් මාන්නයක් ආදී මේ අකුසලේ තරග තියෙනවා කියලා කියන්නේ අපි දුකත් එක්කයි ඉන්නේ දුකසේ ඉන්නේ. කිසියම් වෙලාවක තමන්ගේ සිතේ පරිත්‍යාග ශීලත්වය මෛත්‍රිය මුදිතා ගුණය සතිමත් බව ශ්‍රද්ධාව මේ කුසලයේ තරග තියනවා නම් Taman සතුටින් ඉන්න. මෙන්න මේක තමයි බුදුදහම කියලා කියන්නේ පින්නතුනි. මෙන්න මේ අවබෝධයත් එක්ක අපි අවසාන වශයෙන් අපේ චිත්ත සමාධිය සම්මා සතිය වෙනකම් යනවා. සම්මා සතිය සම්මා සමාධිය වෙලා ඊළඟට ලෝකෝත්තර සමාධියට එක්ක මේක අපේ ප්‍රඥාව ඉහළ මට්ටමට යනවා. එනිසා එක පැත්තකින් සමතය දිනු කිරීමයි, අනිත් පැත්තෙන් විපස්සනාව දිනු කිරීමයි. එනිසා පින්නතුනේ දිනපතාම අපේ සාර්ථකත්වය කියන්නේ මොකද්ද? එක පැත්තකින් හැකිතා පංචශීල ආරක්ෂා කරගන්න. කායික වාචික සංවරය උපරිම ලෙස තියාගන්න කොයි වෙලේද? එකකින් ආරක්ෂා තමන්ටම තියෙන්නේ. කරදර හුඟකින් අඩු වෙන්න පුළුවන් තමන්ට. පංචශීලයේ මොකක් හරි මිස්ටේක් එකක් වුණොත් ඉතින් අපිට දුක වෙන්නේ. බලන්න සොරකමක් වුණොත් ඉතින් වැරදි කාම සේවනයක් සිද්ධ වුණොත් ඉතින් මද්ද්‍රව්‍ය භාවිතයක් වුණොත් ඉතින් මොකද වෙන්නේ? ඕ නිදහස නැති වෙනවනේ නේ, හිර යන වෙනවනේ අපටනේ. කොච්චර දුකද නේ? බලන්න පින්නතුනේ බුදුහාඳුරන්ගේ පංචශීලයේ මැති අපට උදහාස වඳින බුදුහාඳුරන්ට. වෙන මොනව නැති වුණත් අපි මේ හිරෙන් බේරෙලා ඉන්නේ පින්නතුනේ ඒකින්ද? නැත්තම් අපි හිරගෙවලනේ ඉන්නේ. බලන්න කොච්චර අපට රැකවරණයක්ද බලන්න. පංචශීලයේ මැති පින්නතුනේ. ඉතින් සමති දර්ශන දෙක වඩනවා නම් තවත් ආනිසංශ. සමතේ වඩලා ධානාග මට්ටමට හිත දිනු කරා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මායාවගේ ඇසට වැලි ගැසීමක් කියලා. මායාව අන්ධ කිරීමක් කියලා. ධාන මට්ටමට හිත දිනුනොත් එක්කම මායයට බැරි වෙන අපෝපාලනය කරන. ඒ මට්ටමට එනකම් විතරයි මායයට පුළුවන් අපිව කන්ට්‍රෝල් කරන්න. අපේ විතක්ක විචාරාදී ධානාංග කුසල ආරමුණක් එක දිනු කරවතින් ඒත් එක්කම මාරිට බැරි වෙන අපෝපාලනය කරන්න. අපේ මට්ටමට දිනුනා කියන්නේ අපට මාර්යාව පේනවා, මාර්යට අපව පේන්නේ. එනිසා ජීවිතේ ලස්සන දකින්න කැමති නම්, ජීවිතේ සතුට ඇත්තටම විඳින කැමති නම් බුදුහාමර අපට ආරාධනා කරනවා, අපට අනුශාසනා කරනවා පුලුවන් තරම් සමත අරමුණක නිතර ඉන්න කියලා. ඒ වගේම රහතන් වහන්සේ ලැසුරු කරන්න කැමති නම් අපේ සතිමත් බව විදර්ශනා වඩන්නට ඕන පින්නතුනි. විශේෂයෙන්ම ආනාපාන සතිය ගැන වැඩි ගෞරවයක් තියාගන්නට ඕන. කැමැත්තක් තියාගන්නට ඕන. දවසට විනාඩි දෙකක් සෝසතවාස සතිය පස් සතෝපස් සති කියලා ඉන්න තැන කොහෙ හිටියත් වාඩි වෙලා ආස්වාස ප්‍රස්වාසය කරන්න. ඇස් දෙක අරගෙන හරි කමන්නේ. වෙලා නැහැම කියලා හිතනනම් අඩුම ගානේ ඩ්‍රයිව් කරන වෙලාවේදී රෙඩ් ලයිට් එකක් ළඟ නවත්තපු වෙලාවෙ හරි කරන්න එක. ඇස් දෙක අරගෙන නැත්තම් පහකින් එකට දාලා හරි කමන්නේ. පස්සේ නහ හොන් ගන්න වෙලාවෙ වුණත් කමන්නේ. හොන් ගන්නකම් හරි කමන්නේ. ඒ එකක් දෙකක් හරි ආස්වාස ප්‍රස්වාසය කරන්න. ඒ තරම් වටිනවා. පින්නතුනේ එතනින් ටිකෙන් ටික පටන් අරගෙන මේක හුරු වුණාට පස්සේ කාලයක් යද්දී භාවනා කරන එක නෙවෙයි අමාරු වෙන පින්නතුනේ. ඔව් භාවනා නොකර ඉන්න එක තමයි අමාරු ඊට පස්සේ. ඒ තරම් සතුටක් දැනෙනවා මේක. ලෝකේ තියෙන ලෙහෙසිම පහසුම ලස්සනම සතුටෙන් ඉන්න ක්‍රමය තමයි භාවනා බාටපත් වෙනවා. ඒ සඳහා මුලදී අපි ටිකක් මහන්සියෙන් වැඩ කරන්න වෙනවා කලින්. නමුත් කාලයක් යද්දී අපට ඒක හුරු වුණාට පස්සේ අපේ විනෝදාංශය බාටපත් වෙනවා. ඒ විනෝදාංශයට එච්චර වියදම් වෙන්නේ නැහැ අපට සල්ලි. සල්ලි කිසිවක් වියදම් නොකර තමන් ඉන්න ගෙදර මිඳගෙන ඉහළම විනෝදාංශේ විඳින්න පුළුවන් තමන්ට. එනිසා මේ වෙලාවේදී අපි ටික වේලාවක් භාවනා කමටහන් කීපයක් අපි පුහුණු කරනවා. ඉතාලම කෙටියෙන් කරන්නේ ඔබට පෙරහුරුවක් විදියට ඔබ මේව මතක තියාගෙන ඉඳලා ගෙදර ගියාම පුහුණු කරන්න ටික ටික. ඊළඟ දවසේ භාවනා වැඩසටහන එනකම්ම පුහුණු කරන්න මේ ටික. මේ කරන හැම එකක්ම අපි පටිගත කරනවා. ඔබට පස්සේ අහන්නත් පුළුවන්. එනිසා යෝගිනු ප්‍රයෝජන ගන්න මේට අදාළ සියලුම විස්තර ඇතුළත් මේ සඳහා තියෙන සියලුම දේශනා ඇතුළත් මේට අදාළ කරුණු ඇතුළත් කළ අපි හැන්ඩවුට් එකක් අත්පත්‍රිකාවකුත් හදලා තියෙනවා. ඔබට ඒකත් පස්සේ බලන්න පුළුවන්. බලලා ඔබේ දැනුම දිනු කරගන්න පුළුවන්. අපි මෙතෙන්දී කමඨාන් කීපයක් පුහුණු කරනවා. එකක් තමයි ඡාගානුසති භාවනාව. අපි දුන්නා වූ දානයක් පිළිබඳව සිහිපත් කරලා අපි ජීවිතය පුහුණු කරන පරිත්‍යාගය සිහිපත් කරලා අන්නේ පරිත්‍යාගයෙන් හිත සමාධිමත් කරන ක්‍රමය. ඒකට කියනවා ඡාගානුසති භාවනාව කියලා. ඊළඟට අපි පුහුණු කරනවා සීලානුසති භාවනාව. ඔබ ගිහි පිනතුන් විදිහට ඔබ නිතර පංචශීල ආරක්ෂා කරන අය අන්නේ තමාරකින පංචශීලයේ තියෙන ගුණාංග සිහි කරලා හිත සමාධිමත් කරනවා. ඊළඟට අපි මෛත්‍රී භාවනාව වඩනවා. අපිට ඒක හොඟ පුරුදු වෙන්නේ. ඊළඟට අපි අවසානයේදී ආනාපාන සතිය ඔස්සේ සමථ විදර්ශනා භාවනා දෙකම පුහුණු වෙන විදිහට අපි භාවනාව සිදු කරනවා. ඉතින් ඒ සඳහා ඔබ ශරීරය හොඳට පහසු ඉරියව්වක තියාගන්න බිත්තියට හේතු නොවිනව නම් වක් හොඳයි. ඔබට ඒක හුඟක් ශරීරයට ඒක හොඳම ව්‍යායාමයක්ුත් වෙනවා. බැරියම නම් හේතු වුණාට කමක් නැහැ. නමුත් උපරිම උත්සාහ කරන්න හේතු නොවින එක තමන්ට භාවනාව සාර්ථක වෙන හේතුවක් වෙනවා. ඒ වගේම භාවනාව දිග වේලාවක් වේදනාවක් නැතුව ඉන්නටත් ඔබට ඒක හේතුවක් වෙනවා. දැන් පින්නතුනේ පහසු විදිහට වාඩි වෙලා හොඳට ශරීරය සැහැල්ලු කරගන්න. වම් අත උඩින් දකුණු අත තියාගෙන ශරීරය හොඳට කෙලින් තියාගන්න. ඍජුව සැහැල්ලුවෙන් තියාගන්න. වම් අත උඩින් දකුණු අත තියාගෙන අපිට පහසු නම් ඇස් දෙක හඩවන් කරගන්න. හොඳට හුස්ම ඉහළට අරගෙන ටික වෙලාවක් තියාගෙන ඉඳලා නැවත හෙමින් හුස්ම පහළට දාන්න. නැවත හොඳට හුස්ම ඉහළට ගන්න. ටික වෙලාවක් තියාගෙන නැවත පහළට දාන හුස්ම. දැන් හොඳට ශරීරය සැහැල්ලුවෙන් කරගන්න. දැන් ඔබ ඉන්න ඉරියව්ව හොඳට සිහිපත් කරගන්න. හිස සිට පාදාන්තය දක්වා, දෙපා සිට හිස දක්වා ඔබ ඉන්න ඉරියව්ව ගැන හොඳට අවධානය යොමු කරන්න. දැන් ඔබේ හිත නාසය ආශ්‍රිතව තියාගන්න වර්තමානයේ තුල. දැන් අප ඡාගානුසති භාවනාව පුහුණු කරන්න බලාපොරොත්තු වෙන්නේ ජීවිතයේ පුහුණු කළා වූ දානය ගැන සීකරන අවස්ථාව. බුද්ධාදී උතුමන් වහන්සේලා දානය එක් පාරමිතාවක් විදියට සම්පූර්ණ කරනවා. තමා සන්තකදී අනිත්‍යගේ යහපත වෙනුවෙන් පරිත්‍යාග කිරීම, දන් දීම, අත්හැරීම. මේ උතුම් ගුණාංගයක් විදිහට දහමේ දේශනා කළා තියෙනවා. දස පාරමිතා අතර පළවෙනි පාරමිතා විදිහට ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා අතර මුල්ම පින්කම විදිහට සතර සංග්‍රහ වස්තු වලින් පළවෙනි කාරණේ විදිහට සප්තාරි ධනෙහි ධනයක් විදියට දානය දේශනා කළා තියෙනවා. බුද්ධ ආදී උතුමන් වහන්සේලා වර්ණනා කරපු දෙයක්. දානම් භික්කවේ සම්පුරුෂ පඤ්ඤත්තං පඬිත පඤ්ඤත්තං කියලා සඳහන් කරනවා. බුද්ධ ආදී සත්පුරුෂයන් වහන්සේලා බුද්ධ ආදී නුවණැත්තන් විසින් වර්ණනා කරපු උතුම් ගුණාංගය. මමත් ඒ උතුම් ගුණය පුහුණු කරන කෙනෙක්. මගේ ජීවිත කාලේ මම අම්මා තාත්තට පරිත්‍යාගයන් සිදු කළා තියෙනවා. ස්වාමීන් වහන්සේ වෙනුවෙන් දාන ආදී පූජා කළා තියෙනවා. විහාර විහාරස්ථාන වෙනුවෙන් පරිත්‍යාගයන් සිදු කළා තියෙනවා. අසරණයට පිහිට වෙලා තියෙනවා. රෝගීන්ට ලේ දන් දීම ආදිය සිද්ධ කළා තියෙනවා. අසරණ සතුන්ට කෑම බීම දීලා තියෙනවා. අපේ දානමය පින්කම් සිද්ධ කළා තියෙනවා. සතුන්ගේ මං ජීවිත බේරලා තියෙනවා. මං ධර්ම දානමය පින්කම් සිද්ධ කළා තියෙනවා. මා කළා වන්නේ පින්කම් මම සිහි කරන අවස්ථාව. ඔබ ජීවිතේ කළා වූ පින්කම් දාන වේ පින්කම් හොඳට මතක් කරගන්න. ඔබේ ආදරණීය අම්මට තාත්තට දන් දීමේ ඉඳන් දරුවන්ට ආහාර පාන ටික දීමේ ඉඳන් බොහෝ පරිත්‍යාගයක් ඔබ සිදු කළා තියෙනවා. ඉතාම දුෂ්කර අවස්ථාවලදී ඔබ ඇතැඹට කුසගින්න ඉඳගෙන අනිත් අයගෙන් දන් දීපු අවස්ථා ඇති. ඒ හොඳට ලස්සනට එක පෙළකට තියලා මෙනෙහි කරන්න. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඔබේ දෑතින් ඉතාම ලස්සන මල් ඔබ පූජා කළා තියෙනවා. ඉතාම සුවඳ මල්, රෝස මල්, පිච්ච මල් ආදී ඔබ පූජා කළා ඇතී. නෙළුම් විල්වල බැහැලා, මහනෙල් විල්වල බැහැලා මඩ ගාගෙන ඔබ කුඩා කාලේ මල් පූජා කරපු අවස්ථා ඔබේ මතකයේ ඇතී. ඒවා සියල්ලක්ම හොඳට මතක් කරගන්න. ඔබ ලේනන් දීපු අවස්ථාවේදී ඔබ ශ්‍රමයෙන් ශ්‍රමදාන පවත්වපු අවස්ථාවේදී ඔබට තිබෙච්ච ලස්සන ඇඳුම් දුප්පත් අය වෙනුවෙන් පරිත්‍යාග කරපු අවස්ථාවේදී ඔබ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් දානය, සිවුරු, කටින චීවර පෙරහැරේ අරන් ගිහලා පූජා කරපු අවස්ථාවේදී ඒ හොඳට මතක් කරගන්න. ඔබ කොයි තරම් ලස්සන පින්වන්ත පරිත්‍යාගශීලී ජීවිතයක් ගත කරේ කියන එක හොඳට මතක් කරගන්නකෝ. ඔබ දීපුවේ දානතුරින් ඔබේ මතකයේ හොඳට රැඳෙන පින්කමක් මතක් කරගන්න. ඒ සාංගික දානයක් වෙන්න පුළුවන්, ලේඩම් දීපු ආස්ථාවක් වෙන්න පුළුවන්, ස්වාමීන් වහන්සේට කටින සීවරයක් පූජා කරපු අවස්ථාවක් වෙන්න පුළුවන්, භාවනා කුටියක් පූජා කරපු අවස්ථාවක් වෙන්න පුළුවන්, ධර්ම පුස්තකයක් ධර්ම දේශනාවක් සිදු කරපු අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ සිද්ධිය හොඳට මතක් කරගන්න. ඔබේ සඳහා කරපු මහන්සිය, කාලය, ධනය හොඳට සීමත් කරන්න. ඔබ කොයි තරම් මහන්සියෙන් හරියම කරපු ධනයද, කොයි තරම් ශ්‍රද්ධාවෙන් සතුටෙන් අනිත්‍ය ඇත්තයකට අත ගහලා ඔබ පූජා කරපු විදිය හොඳට මතක් කරගන්න. බුද්ධාදී උත්තමයන් වහන්සේලා අනුගමනය කළා වූ දාන පාරමිතාව අනුව යමින් මම දානේ පූජා කරපු අවස්ථාවක්. ඒ දානේ සිහි කරන අවස්ථාව මගේ හිතේ නිරාමිස ප්‍රීතියක් දැනෙනවා. ඒති මුදාරං බින්දති දාතං පීති මුදාරං බින්දති දාතං පීති මුදාරං බින්දති දාතං දන් දෙන කෙනෙක්ටා උතුම් වූ ආධ්‍යාත්මික සතුටක් විඳිනවා. මගේ හිත හරීම පිරිසිදුයි. ලස්සන මලක් වගේ මගේ හිත පිරිසිදු වෙන අවස්ථාව. මම දානය පරිත්‍යාගය අත්හැරීම සිහිපත් කරන මොහොත මගේ ජීවිත කාලයේ කළා වූ ඉතාම ලස්සන දානමය පින්කමක් මා සිහිපත් කරමින් හිත සමාධිමත් කරන අවස්ථාව. ඒ මාසි දුකලා අවධානය සිහිපත් කරමින්ම මගේ හිතේ සිහිය හා සමාධිය මාදීනු කරනවා. මගේ හිත හරියම පිරිසිදුයි, හරියම සැහැල්ලුයි, හරියම සතුටුයි. සාදු සාදු සාදු. හොඳයි, පින්වත්නි, අපේ ජීවිතේ වාග් දානමේ පින්කම් සිදු කළ තියෙනව නේද? බලන්නේ කලාව පින්කම ගැන සිහිපත් කරන අවස්ථාව. ඉතින් අපේ බුදුහාඳුරු තමයි අපිට මේ භාවනා ක්‍රම දේශනා කළේ. බලන්නේ දානය දුන්නටත් වඩා කොච්චර ආනිසංසයක් ලැබෙනවද ඒක සිහි කරන මොහොත. පොඩි දෙයක් හරි දානෙට දීලා තියෙන පුළුවන්. ඇතැම්ට කුඩා සතෙක් වතුරක වැටලින වෙලාවකදී අපි ඒ සතා ගොඩ ගන්න පුළුවන්. ඒකත් දානයක්. ඒක අපේ දානයක්. අපි වගේ කොච්චරනම් කූඹි බේර රැද්ද නේද? කූඹි, කඩියෝ වගේ සත්තු කොමඩ් එකේ වැටලා ඉන්න වෙලාවවලද නේද? වතුර භාජන වල වැටලින වෙලාවේදී අපි කොච්චරනම් ඒ සතුන් බේරලද්ද? ඒවත් පින්කම්. ඒව දානමේ පින්කම්. ඒක අපේ දානය. ඉතින් මේ චාගානසුති භාවනාවත් ඔබට ලැබෙන වෙලාවදී සිදු කරන්න පිළිතුරු. අපේ ජීවිතේ ලස්සන වෙන දේවල් මේවා. අපේ ජීවිතේ හැමදේම කරන්නේ සතුට බලාපොරොත්තු වෙමින්. අන්නේ සතුට ඉහළටම ලබන ක්‍රමය තමයි බුදුහාඳුර අපට දේශනා කළේ. කල්පගානක් පෙරම් පුරලා මේ වටිනා ධමක අනාවරණය කළා අපට හරියට බඩගින්නගෙන කෙනෙකුට හරියට මේ වදයක් රසවත් ආහාරයක් දෙනවා වගේ අපට බුදුහාඳුර මේව ඉදිරිපත් කළා තියෙන්නේ. ඉතින් ඒ ධර්මයේ දේශනා කළා උන්වහන්සේ පිරිනිවන් පාලා දැන් අවුරුදු 2560 ගණන් ගිහිල්ලා ඒත් මේ ස්වාමීන් වහන්සේලා ඒ ධර්මයේ කටපාඩම් ඉගෙනලා ආරක්ෂා කරලා මේ ඔබට දෙන අවස්ථාව පිණුතුනි. ඉතින් ඔබ වහන් භාග්‍යවන්ත ඒදී ලබන්න ඒදී ලබනකොට ඉතාම ගෞරවයෙන් ඒ ධර්මයේ ශ්‍රවණය කරලා ගෞරවයෙන් ඒක පුහුණු කරන්න ඕන අපි. ඒක අපටම කරගන්න යහපතක්. ඒ විතරක් නෙවෙයි අපේ අම්මට තාත්තට ඥාතීන්ට දරුවන්ට ඒ හැම දෙනාටම කරන ලොකුම උපකාරය තමයි ධර්මයේ පුහුණු කිරීම. මොකද අපි ධර්මයේ පුහුණු කරන වෙලාවේදී කාටවත් අපි හානියක් කරන්නේ නැහැ. වචනකින්වත් බැලමකින්වත් අපි කෙනෙකුට අපහසුමක් අපි කරන්නේ නැහැනේ. බලන්න ඒකම තමයි අපි ලෝකෙට කරන යහපත. ඒ නිසා ධර්මයේ පුහුණු කිරීම වටිනාම දෙයක් විදිහට සැලකන්න. ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා සීලානුසති භාවනා වඩන්න. මේකත් අපි කලාතුරකින් කරන භාවනාවක්. පිනතුන් නිතර පංචශීල ආරක්ෂා කරනනේ නේද? දැන් ඔබ වගේ නිතර පින්කම් කරන ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන අය ඔබ ජීවිතේ එක දිගටම වගේ පංචශීල ආරක්ෂා කරගෝ මේ ඉන්නේ. අන්න ඒ ගැන අපි මොහොතක් සිහි කරමු. පංචශීල අපි ආරක්ෂා කරනවා. ආයුම අට්ටමක සීලය සමාදන් වෙනවා. උපෝසත අටංග සීලය, දස සීලය මේ වගේ කරුණ අපි සිල් සමාදන් වෙනවා අපි. අන්නේ Taman සමාදන් වෙච්ච සීලයන් විශේෂයෙන් ඔබ මේ වෙලාවේ සමාදන් වෙලා ඉන්න අට සීලය, අටංග උපෝසත සීලය අනේක අපි සිහි කරමු. ඒ අතර විශේෂයෙන්ම ගිහියන් විදියට ඔබ නිතර රකින පංච සීලය. ප්‍රාණඝාතයෙන් වැළකෙනවා, සොරකමින් වැළකෙනවා, වැරදි කාම සේවනයෙන් වැළකීලා, පොරු කීමෙන් වැළකීලා, මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම කියන මෙන්න මේ කරුණු පහෙන් වැළකීලා අපි සිල්වන්ත ජීවිතයක් ගත කරනවා. අන්නේ තමා ගත කරන උතුම් සිල්වන්ත ජීවිතය ගැන සිහිපත් කරලා අන්න ඒ තුලින් අපේ හිත සමාධිමත් කරන අවස්ථාව. සීලානුසුති බහන වඩන්නට පිනතුන් සෝදානම් වෙන්න. ශරීරය හොඳට පහසු ඉරියව්වක සැහැල්ලුවෙන් තියාගන්න. ශරීරයේ ඍජුව සැහැල්ලුවෙන් තියාගන්න. වම් අත උඩින් දකුණු අත තියාගෙන ශරීරය ඍජුව සැහැල්ලුවෙන් තියාගන්න. වම් අත උඩින් දකුණු අත තියාගෙන ඇස් දෙක අඩවන් කරගමු පහසු නම් පිනතුන්ට. තමන්ගේ ඉරියව්ව ගැන හොඳට සිහිපත් කරන්න. හිස සිට පාදාන්තය දක්වාත්, දෙපා සිට හිස දක්වාත් ඔබ ඉඳගෙන ඉන්න ඉරියව්ව ගැන හොඳට සතිමත් වෙන්න. හොඳට ඉහළට හුස්මක් අරගෙන ටික වෙලාවක් ඉඳලා හෙමින් slowly හුස්ම පහළට දාන්න. නැවත හොඳට හුස්මක් ඉහළට ගන්න. හොඳට තමන්ගේ පෙනහල පිරෙන්න වාතය අරගෙන ටික වෙලාවක් ඉඳලා හුස්ම පහළට දාන්න. දැන් හොඳට තමන්ගේ හිත නාසය ආශ්‍රිතව තියාගන්න. ශරීරය හොඳට සැහැල්ලුවෙන් ස්වාභාවික හුස්ම ගන්න එක පිටකිරීම එක කරන්න. දැන් නාසය ආශ්‍රිතව වර්තමාන හිත තියාගන්න හොඳට. අප දැන් සීලානුසුති භාවනා වඩන අවස්ථාව. මේ පින්තුන් නිරතුරුව සීල සමාදන් වෙන අය පොහේට අට සීල සමාදන් වෙනවා. ආරෂ්ඨංග මාර්ගයේ වැඩීම වශයෙන් ආජීව අටමක සීලය ආරක්ෂා කරනවා. විශේෂයෙන්ම නිතිපතා ඔබ පංච සීලය ආරක්ෂා කරනවා. අන්නේ ඔබ වැඩිපුරම පුහුණු කරන සීලයක් ඔබ දැන් සිහිපත් කරගන්න. විශේෂයෙන් පංච සීලය ඔබට සිහිපත් කරගන්නට පුළුවන්. මම ප්‍රාණඝාතයෙන් වැළකීච්ච කෙනෙක්. මම කිසිම සතෙකුට මං හානියක් කරන්නේ නැහැ. මම සොරකමින් වැළකීච්ච කෙනෙක්. මං අනිත්‍යක දෙයක් සොරකම් කරන්න තියා මං හිතන්නේවත් නැහැ ඒ ගැන. මං අනිත්‍යයේ නොදුන් කිසිම දෙයක් සොර සිතින් මා ගන්නෙ නැහැ. මම වැරදි කාමසේවණිය දෙන කෙනෙක් නෙවෙයි. මම බොරු කියන කෙනෙක් නෙවෙයි. මම මද්‍රව්‍ය භාවිත කරන්නේ නැහැ. මං ඉතාම සිල්වන්ත පිරිසිදු ජීවිතයක් ගත කරනවා. ජීවිතයේ ඉතාම දුෂ්කර අවස්ථාවලදීත් මං ඉතාම ඉවසීමෙන් උත්සාහයෙන් කැපවීමෙන් මම මේ සීලයන් ආරක්ෂා කළා. දැනටත් මං ආරක්ෂා කරනවා. බුද්ධ ආදී උතුමන් වර්ණනා කරපු විඤ්ඤෝපසත්ත වූ සීලයක් මා රකින්නේ. ආරේකාන්ත වූ සීලයක් මා රකින්නේ. ආර්යයන් වහන්සේලා වර්ණනා කරපු සීලයක්. අපරාමට්ඨ සීලයක් මා රකින්නේ. තෘෂ්ණා දෘෂ්ටි මාන වලින් මිශ්‍ර නොවුණු සීලයක් මම ආරක්ෂා කරන්නේ. අච්චිත්ත වූ සීලයක් නොකෙටුණු සීලයක් මාරකින්නේ. අඛණ්ඩ නොකෙටුණා වූ සීලයක් සිදුරු නැති සීලයක් මාරක්ෂා කරන්නේ. ඒ වගේම පුල්ලි නැති කබර නැති සීලයක් අසබල අකම්මාස වූ සීලයක් මාරකින්නේ. ඒ වගේම මා සමාධි සංවර්ධනික සමාධියට හේතු වන සීලයක් මම මේ ආරක්ෂා කරන්නේ. මං කායික වාචික සංවරයේ උපරිම මට්ටමෙන් පවත්වා ගන්නවා. පච්චවේකීත්වා වාචය කම්මඛාතබ්බං කියපු විදියට මම වචනේ යමක් කතා කරනකොට නැවත නැවතත් හිතලා එහි නිවැරදි භාවය බලලා තමයි මම වචන කතා කරන්නේ. ඒ වගේම පච්චවේකීත්වා කායින කම්මඛාතබ්බං කියපු විදියට මං කායික යමක් කරනකොට නැවත නැවතත් මං ඒ ගැන හිතලයි ඒ නිවැරදි භාවය බලලයි කායික ක්‍රියා කරන්නේ මම. වාචසික කායික සංවරය මා උපරිම පවත්වා ගන්නවා. මම විශේෂයෙන්ම පංචශීල ආරක්ෂා කරනවා. මගේ ජීවිතය ඉතාම ලස්සන පිරිසිදු පිවිතුරු ජීවිතයක්. සීලය රකිමින් මම ලෝකෙට අවේදානය දෙනවා, නිර්භයතාවය දෙනවා, මෛත්‍රිය ප්‍රදානය කරනවා, අවෛරී බව ලෝකෙට දෙනවා. අභයං දේති, අවේරං දේති, අභ්‍යපජ්ජං දේති කියපු විදියට පංචශීලය ආරක්ෂා කරමින් මම ලෝකයට අවේදානය, මෛත්‍රිය, නිර්භයතාවය ප්‍රදානය කරනවා. මගේ තව ලස්සන පිරිසිදු සිල්වන්ත ජීවිතය මගේ ජීවිතයට ආශිර්වාදයක් ආලෝකයක් වෙනවා. මගේ ජීවිතේ හැකිතා කාලයක් මා මේ සීලයෙන්ම සෝභමාන කරගන්නවා. සිල්වන්ත ජීවිතයක් මම ගත කරනවා. සීලං යාව ජරා සාදු. නොනැත්තම් දෝෂාරෝපණය කරන සුළු හෝ වරදක් මා නොකරන්නට උත්සාහ ගන්නවා. නච කුද්දං සමාචරයකින් කි යේන විඤ්ඤෝ පරයෝපදේයෝ. මා කායික වාචිකව සුළු හෝ වරදක් කරන්නට මා බිය වෙනවා. අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි. මා ඉතාම නිවැරදි විනයානුකූල සිල්වන්ත ජීවිතයක් බුදුරජාණන් වහන්සේ සරණ ගියපෝ, ආර්ය උතුමන් සරණ ගියපෝ, විසාකාව, බන්දුල මල්ලිකා, අනාථ පිණ්ඩික සිටුතුමා, කුඤ්ඤුතරා, නන්ද මාතා වැනි ඒ උතුම් ශ්‍රාවක ශ්‍රාවිකාවන් වගේ මාත් ඉතාම සිල්වන්ත ජීවිතයක් ගත කරනවා. මා අද දින ඉතාම සිල්වන්ත ජීවිතයක් මේ ගත කරන්නේ. අද මේ සිල් සමාදන් වුණු ජීවිතය වගේ මා ජීවිත කාලය පුරාම හැකිතාක් මම සිල්වන්ත ජීවිතයක් ගත කරනම් මා අදිෂ්ඨාන කරගන්නවා. සාදු සාදු සාදු හොඳයි පින්වතුනි, අපට තියෙන මේ කාලය පිරිමසා ගන්නත් එකයි අපි මේ කෙටියෙන් කලේ. ඉතින් මේ කරුණ ඔබ ගෙදර ගිහිලා නැවතත් පුහුණු කරන්න බලන්න. ඉදලවෙන අවස්ථාවලදී ඔබේ ගෙදර ලස්සනම තැනක් තෝරගෙන ගෙදර වත්තේ හරි ලස්සන මල ගහක් ළඟ කොට්ටියක් දාලා වාඩි වෙලා මේ භාවනා ටික ටික පුහුණු කරන්න. ඔබ ගහක් යට හිවණක ඉඳගෙන මෙරටි පහක් හරි මේක කරන්න. ඊළඟ අපි මෛත්‍රී භාවනා පුහුණු කරන්න බලාපොරොත්තු වෙන්නේ බුදුදහමේ ඉහළින්ම අගය කරපු ලෞකික කුසල අතර ඉහළම අනිසංස සැලසෙන භාවනා විදියටයි මෛත්‍රී භාවනා පුහුණු කරන්නේ දේශනා කළ තියෙන්නේ. ඒ නිසා අපි මෛත්‍රියක් දැන් ටික වේලාවක් පුහුණු කරමු. ශරීරය හොඳට සැහැල්ලුවෙන් තියාගෙන ඒ සඳහා සෝදානම් වන්න. ඔබට පහසුම ඉරියව්වක වාඩි වෙන්න පහසුම විදියට රිලැක්ස් එකේ ඉන්න. ශරීරය හොඳට ඍජුව තියාගෙන සැහැල්ලු කරගන්න. වම් අත උඩින් දකුණු අත තියාගෙන ඇස් දෙක අඩවන් කරගනිමු පහසු විදියට. හොඳට ඉහළට හුස්මක් ගන්න, ලන්ස් පිරෙන්න. ටික වෙලා තියාගෙන ඉඳලා හෙමින් හුස්ම පහළට යොමු කරන්න. නැවත හොඳට දිග හුස්මක් ඉහළට ගන්න. මදක් ඉඳලා නැවත පහළට යොමු කරන්න. තමන්ගේ හිස සිට පාදාන්තය දක්වා, දෙපා සිට හිස දක්වා ඔබ ඉන්න ඉරියව්ව හොඳට සිහිපත් කරන්න, සතිමත් වෙන්න. නාසය ආශ්‍රිතව හිත තියාගෙන වර්තමානයේ හොඳට සැහැල්ලුවෙන් ඉන්න. මා දැන් මෛත්‍රී භාවනා වඩන්න සූදානම් වන්නේ. බුදු පියාණන් වහන්සේ මා කෙරෙහි ඉතාම කරුණාවෙන් දේශනා කළ මහත් වූ ආනිසංස සැලසෙන ආනාපාන සති භාවනා වඩන්නටයි මම බලාපොරොත්තු වෙන්නේ. මා සිටින මේ ස්ථානයේ පටන් ලොවැසි සියලු දෙනා වෙත මා මේ සිත පතුරවනවා. මේ හැම දෙනාගේම යහපත සෝය සැනසීම මා ප්‍රාර්ථනා කරලා මෛත්‍රී සිතුවිලි මා ලෝකේ පුරාම පතුරවනවා. may all beings at this temple be well, happy and peaceful. May they attain the supreme bliss of liberation. May all beings in this city be well, happy and peaceful. May they attain the supreme bliss of liberation. May all beings in this state be well, happy and peaceful. May they attain the supreme bliss of liberation. May all beings in this country be well, happy and peaceful. May they attain the supreme bliss of liberation. May all beings in this continent be well, happy and peaceful. May they attain the supreme bliss of liberation. May all beings in this planet, the Earth, be well, happy and peaceful. May they attain the supreme bliss of liberation. May all beings in this solar system be well, happy and peaceful. May they attain the supreme bliss of liberation. May all beings in this galaxy, the Milky Way, be well, happy and peaceful. May they attain the supreme bliss of liberation. May all beings in this universe be well, happy and peaceful. May they attain the supreme bliss of liberation. May all beings in this entire world be well, happy and peaceful. May they attain the supreme bliss of liberation. I spread loving kindness thoughts to everyone those who are in this world. I see the all over the world like my family, like my parents, siblings and children. May all beings be well, happy and peaceful. May they attain the supreme bliss of liberation, Nibbana. Vetva sausate hem kal niduki patva sapatate samagiva muniki sadu sadu sadu. හොඳයි පින්තුනි, අපේ මෛත්‍රී භාවනාවත් පුහුණු කරපු වෙලාව. ඉතින් අපේ ජීවිතේ ලස්සන දකින්න අපේ භාවනා වඩන්නට ඕන. භාවනා වඩපු පමණට අපේ හිත ලස්සන වෙනවා. හිත ලස්සන වෙච්ච පමණට අපේ ජීවිතේ ලස්සන වෙනවා. අපේ ජීවිතයට අපි උපරිම වටිනාකම ලබා දෙන්නට ඕන. පින්තුනිගේ අතපය හොඳට දිගහැරලා ටිකක් රිලැක්ස් කරන්න දැන්. මහන්සිය දෙන්නේ අමාරු වෙතනේ හොඳට අපි තව පොඩි වෙලාවක් ගන්නවා, චූටි වෙලාවක් අපි ආනාපාන සතියත් පුහුණු කරලා අපි නිමාවටපත් කරනවා. කෙටියෙන් හරි අපි උදෑසන පටන් ආනාපාන සතිය ආනිසංස අපි සඳහන් කළා. එනිසා අපි ටිකක් පුහුණු කරලා ආනාපාන සතියෙන් සමතෙන් ආරම්භ කරලා විපස්සනාවත් අපි පුහුණු කරමු. ඉන්නකට අවශ්‍ය නම් ඔය ඉන්න තැනම පොඩ්ඩක් විනාඩියකට නැගිටින්න පුළුවන්. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් එමෙන් නැගිටින්න වැටෙන්න පුළුවන්. විචියා කල්ලාගෙන හරි නැගිටින්න. නැගිටලා විනාඩි දෙකක් විතර ඉන්න කොහොඳට සතිමත්ද? පොඩ්ඩක් ඇවිද්දත් කමන්නේ. එහෙනම් අපි නැවත වාඩි වෙමු. එහෙනම් සරේ. දැන් පින්නතුනේ දැන් අප බලාපොරොත්තු වෙන්නේ ආනාපාන සතිය පුහුණු කරන්න. බුදුදහමේ ප්‍රධාන වශයෙන් කමඨාන 40ක් දේශනා කළා තියෙනවා. ඒන් ආනාපාන සතිය සුවිශේෂණ භාවනා පිළිද සලකනවා. ඒකට හේතුව තමයි අනිත් භාවනා කමඨාන 39 දීම වන්නේ කිසියම් කුසල විතරකයකින් අකුසල විතරක යටපත් කිරීම. ඒ ආනාපාන සතියෙන් කරන්නේ ආරම්භයේ පටන්ම විතරක සංසිඳීමයි කරන්නේ. විශේෂයෙන්ම හුඟක් විතරක නිතරම සිතුවිලි එන කෙනෙක් ඉන්නවා නම් එවැනියට කරපු අනුශාසනා තමයි ආනාපාන සතිය වඩන්න කියලා. හුඟක් සබ්ජෙක්ට්ස් එහෙම ඉගෙනගෙන තියෙනවා නම් ඩිග්‍රීස් හුඟක් තියෙනවා නම් සමහර විට විතරක වැඩි. උපාධිය හුඟක් තියෙනවා නම් මාස්ටර් ඩිග්‍රීස් එහෙම විතරක වැඩි හුඟක් මේජර් සබ්ජෙක්ට්ස් කීපයක් යම කරලා තියෙනවා නම් ඉතින් අන්නේ තෙන්දී විතරක සංසිඳීම සඳහා ප්‍රධාන කමඨහනක් විදිහට ආනාපාන සතිය දේශනා කළා තියෙනවා. ඒකෙන් වාක්‍යයේ හිතර නැගෙන සිතිවිලි විතරක කියන්නේ නිතර හිතට අදහස් වෙනවා. ලෝකය ගැන, එක එක විෂයන් ගැන, පුද්ගලයන් ගැන අන්න ඒක වේගයෙන් අඩු කරන ක්‍රමය තමයි ආනාපාන සතිය කියන්නේ. ඒකට අනවශ්‍ය විතරක අඩු කළා අවශ්‍යම කුසල විතරක වලට ફોકસ කරන්න හිත පුරුදු වෙනවා ආනාපාන සතිය. අනේ සදා ඊටම වැඩගත් භාවනාවක් විදිහට බුදුහන්දුර අගය කළ තියෙනවා. ලෝකයේ පහළ වෙන සියලුම බුදුරජාන් වහන්සේලා පහේ සම්බුද්ධත්වය ලබා ගැනීම සඳහා ආසනාසයෙන් පුහුණු කරන්නේ ආනාපාන සතිය. රහතන් වහන්සේලාත් බොහෝ දිනක් මේක පුහුණු කළා තියෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා එකක් වඩනකොට හතරක් වැඩෙනවා. හතරක් වැඩෙනකොට හතක් වැඩෙනවා. හතක් වැඩෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා කියලා. ඒ මොනවද? එක. එක කියන්නේ ආනාපාන සති නැමැති එකම දහම වඩනකොට සතර සතිපට්ඨානෙම වැඩෙනවා. සතර සතිපට්ඨානෙ වැඩෙනකොට සත්ත පොජ්ජංග වැඩෙනවා කියලා. සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන මේ බොජ්ජංග හතම වැඩෙනවා. මේ බොජ්ජංග හත වැඩෙනකොට ආරෂ්ඨාංගික මාර්ගාංග ඉහළටම යනවා. ඊට අනුරූප විදියට විද්‍යා මුක්තිය සාක්ෂාත් වෙනවා. ඉතින් මේ ධර්ම මාර්ගයේදී සුවිශේෂම භාවනාකදී ආනාපාන සති දේශනා කරනවා. ඉතින් හොඳට දැන් අපි නැවතත් වාඩි වෙලා ආනාපාන සතියට සෝදානම් වෙමු. ශරීරය හොඳට සැහැල්ලු කරගෙන කය ඍජුව තබාගෙන වම් අත උඩින් දකුණු අත තියාගෙන දැස් අඩවන් කරගෙන හොඳට තමන් ඉන්න ඉරියව්වගෙන ඉරියව්ව ගැන මදක් හොඳට සිහිපත් කරන්න. දැන් ඉහළට හුස්මක් ගන්න. ටික වෙලා කඳවගෙන ඉඳලා නැවත හුස්ම පිට කරන්න. හොඳට ඉහළට හුස්ම අරගෙන ටික වෙලාවක් ඉඳලා නැවත හුස්ම පිට කරන්න. දැන් නාසය ආශ්‍රිතව හිත තියාගන්න. නාසිකාගේවා මුඛ නිමිත්තේවා කියපු විදියට බාලන වහන්සේ දේශනා කරන පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා. මොහොන අභියස සිහ පිටුවා ගන්න කියලා නාසය ආශ්‍රිතව. වර්තමානය තුල හොඳට හිත තියාගන්න. මා බලාපොරොත්තු වන්නේ ආනාපාන සතිය වඩන්න. සතිමත් හුස්ම ගැනීම. බලෙන් හුස්ම ගන්නේ නැහැ. ස්වාභාවිකවම සිදුවන හුස්ම ඇතුළු වීම හා පිටවීම ගැන නාසය සමීපෙ හිට තියාගෙන මා බලාගෙන ඉඳීම පමණයි සිදු කරන්නේ. I am aware of my very natural breathing in and out. I keep my attention around the nose or upper lip in the present moment. හුස්ම ඇතුළු වෙනකොට ඇතුළු වෙන බවත් පිට වෙනකොට පිට වෙන බවත් මා හොඳට තේරුම් ගන්නවා. සතෝ ආස සති සතෝ පස සති නාසය ආශ්‍රිතව යමා හිත තියාගෙන ඉන්නේ. හුස්ම ඇතුළු වෙනකොට ඇතුළු වෙන බවත් පිට වෙනකොට පිට වෙන බවත් මා ඉතාම සතිමත්ව සිහියෙන් ඉන්නවා. හුස්ම දීර්ඝ ඇතුළු වෙනකොට දීර්ඝ බවත් කෙටියෙන් හුස්ම ඇතුළු වෙනකොට කෙටි බවත් මේ දීර්ඝ බව සහ කෙටි බව හඳුනා ගනිමින් මාසියෙන් හුස්ම ගැනීම පිළිගැනීම සිදු කරනවා. ආස්වාස ප්‍රස්වාසය තුළ මගේ හිත හොඳට තැම්පත් වෙනවා දැන්. ආස්වාස ප්‍රස්වාස සමස්ත ක්‍රියාවලිය ගැනම මා ඉතාම අවධානයෙන් හුස්ම ගැනීම පිටකිරීම සිදු කරනවා. සම්බකාය පරිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති පස්ස සිස්සාමීති සික්ඛති. ආස්වාස ප්‍රස්වාස සමස්ත ක්‍රියාවලියම සංසිඳෙන ආකාරයක් මා දකිනවා. පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්ස සිස්සාමීති සික්ඛති. හුස්ම ටිකෙන් ටික සැහැල්ලු වෙන ආකාරය සංසිඳන ආකාරය මාත් විඳිනවා. මේ හුස්ම ගැනීම පිටකිරීම කියන්නේ ශාරීරික ක්‍රියාවලියක්. මේ ශරීරය නිර්මාණය වුණේ ආහාරයෙන්. ආහාරයෙන් සැදීච්ච මේ ශරීරය ආහාර නිරෝධයෙන් නිරෝධයටපත් වෙනවා. ආහාර සමුදය රූප සමුදයෝ ආහාර නිරෝධ රූප නිරෝධෝ. මම මේ ශරීරයේ අනිත්‍යතාවයත් මේ තුලින් දකිනවා. ඒ අතර තවදුරටත් මා ආස්වාස ප්‍රස්වාසය තුළම හිත තැම්පත් කරගන්නවා. සිහින් හුස්ම ගන්නවා, සිහින් පිට කරනවා. ප්‍රීතිය සුඛය දැනෙමින් දකිමින් මා ආස්වාස ප්‍රසවාස කරනවා. ප්‍රීති පරිසංවේදී අස්සසී සාමීති සික්ඛති පස්සසී සාමීති සික්ඛති. සුඛ පරිසංවේදී අස්සසී සාමීති සික්ඛති පස්සසී සාමීති සික්ඛති. ඒ ස්පර්ශය ඒ සංඥා වේදනා දකිමින් මා ආස්වාස ප්‍රසවාස කරනවා. ඒ සංඥා වේදනා සංසිඳන ආකාරය දකිමින් මා ආස්වාස ප්‍රසවාස කරනවා. පස්සම් භයං චිත්ත සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්ස සිස්සාමීති සික්ඛති. මේ සැපාදී වේදනා තිබුණත් මේ ස්පර්ශ නිසා හටගෙන ස්පර්ශ නිරෝධයෙන් මේ සංඥා වේදනා නිරෝධ වන ආකාරය මා දකිනවා. වේදනාවේ අනිත්‍යතාවය මා දකින්නේ. ඒ අතර මා තවදුරටත් ආශ්වාස ප්‍රශ්වාසය තුළම හිත සමාධිමත් කරනවා. හිත හොඳට දකිමින් මම දැන් ආශ්වාස ප්‍රශ්වාස කරන්නේ. චිත්ත පරිසංවේදී අභිප්‍රමෝදයං සමාදහං විමෝචයං අස්සසිස්සාමීති සික්ඛති පස්සසිස්සාමීති සික්ඛති. සිතේ ප්‍රමෝදය ස්වභාවය දකිමින් ආස්වාස ප්‍රස්වාස කරනවා. මේ සිත නාම රූප නිසා හටගෙන නාම රූප නිරෝධයෙන් නිරෝධ වෙන ස්වභාවයක් තියෙන්නේ. නාම රූප සමුදය විඥාන සමුදයෝ නාම රූප නිරෝධ විඥාන නිරෝධෝ. ඒ විඥානය ඒ සිත හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධයටපත් වෙනවා. ඒ අතර තවදුරටත් මාස්සස් ප්‍රසාස කරමින් ඉදිරියට යනවා. මට දැන් සියලු දේ අනිත්‍යතාවය හොඳට පේනවා. අනිච්ඡානුපස්සී විහෙරති අස්සසිස්සාමීති සික්ඛති පස්සසිස්සාමීති සික්ඛති. විරාගානුපස්සී අසසිස්සාමීති සික්ඛති පස්සසිස්සාමීති සික්ඛති. මානවැලීම පුහුණු කරමින් ආස්වාස ප්‍රසවාසය කරනවා. නිරෝධානුපස්සී අසසිස්සාමීති සික්ඛති පස්සසිස්සාමීති සික්ඛති. හැම දෙයකම නිරෝධය බිඳී යාම දකිමින් මා ආස්වාස ප්‍රස්වාස කරනවා. වටිනිස්සක් ගාන පස්සේ අසසිස්සාමීති සික්ඛති පස්සසිස්සාමීති සික්ඛති. මං හැම දෙයකින්ම මිදෙමින් යථාර්ථය අවබෝධ කරමින් නිර්වේදයේ සාක්ෂාත් කරමින් ආස්වාස ප්‍රස්වාස කරනවා. මගේ සමස්ත ජීවිතය කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය. ඒ ස්කන්ධ පංචකයේ හැම මොහොතෙම හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධය නිරෝධයට පත් වෙනවා. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. සංදේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනින්දින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුන්ධියා. All conditions are impermanent. He who sees this reality with wisdom overcomes suffering. This is the path to purity. Sambe saṅkhārā duṅkhāti yadā paññāya passati atha nimbindati duṅkhe esa maggo visuddhiyā. All conditioned things are dissatisfactory. He who sees this reality with wisdom overcomes suffering. This is the path to purity. Sambe dhamma anattati yada paññāya passati atha nimbindati dukkhe esa maggo visuddhiyā. All phenomena are impermanent. All phenomena are selfless. He who sees this reality with wisdom overcomes suffering. This is the path to purity. Sadhu, sadhu, sadhu. මහන්සිද? එයාද හුඟක් භාවනා පුහුණු කළා නේද? ඉතින් ඔබේ ජීවිතයේ වටිනාම දවසක් කියලා අද කල්පනා කරන්න. ඉතින් අපේ ජීවිතයට ලබා දෙන්න පුළුවන් උපරිම වටිනාකම මේ ලබා දෙන්නේ. මීට වඩා වටිනාකමක් මුළු තුන් ලෝකෙම නැහැ පින්නතුනි. ඉතින් ඒ ගැන හිතලා ඔබ හුඟක් සතුටට පත්වන්න. මුළු කල්පයක් තුළ ලෝකෙට ලැබෙන අසිරිමත්ම දහමෙහි අසිරිය අපි මේ විඳ ගන්න අවස්ථාව. ඒ නිසා සම්බුද්ධ ශාසනයකින් ලබා ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය අපි මේ ලබා ගන්නෙ. ඉතින් මේ අහපු ධර්ම කරුණු තව තවත් හැකිතාක් නිවසේදී පුහුණු කරන්න අදිස්ථාන කරගන්න. පින්තුන දහම් ගැටළු එහෙම තියෙනවා නම් අහන්නත් පුළුවන් මේ අවස්ථාවේ. ගැටළු එහෙම තියෙන තැන් ආයි වතාවක් පසුව මේ බණ ටික අහන්න අපි රෙකෝඩ් කරලා හාඳුරන්ට එවනවා. රෙකෝඩ් කරලා තියෙන එක එඩිට් කරලා එවන්නම්. එතකොට පින්තුන්ට කැමති විදිහට තවත් අහලා තව අහනකොට සමහර ගැටලු තැන් එහෙමත් නිරාකරණ වෙයි. මේ සමහර කරුණු ටිකක් ඉක්මනින් සාකච්ඡා කළා වෙලා විතර කරගන්න ඕන නිසා හාඳුරු මට දුන්න වෙලාවටත් වඩා ටිකක් වෙලා ගියා. පැය වාරයකට වඩා මම ගත්තා හාඳුරන්ට බොහොම තින් කාලය ලබා දීම පිළිබඳව. ඉතින් පින්වතුන් හුඟක් සතුටට පත්වන්න උදෑසන පටන් මේ මොහොත දක්වා සිද්ධ කරගත් සියලුම පින්වල කුසලල බලයෙන් අප නැමින් මිය ගිය ඥාති හුද පින් කැමති දෙවියෝද මේ පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ වගේම මේ පින්කම් මේ වගේ ලස්සනට සිද්ධ කරන්නට මහන්සියෙන් කටයුතු කරන අපේ විමල රතන හාමුදුරුවොත් විමල ගිත්ති හාමුදුරුවොත් අපේ ඉතාම ගෞරවයෙන් කෘතඥතාවයෙන් සිහිපත් කරන්න ඕන. ඉතින් උන්වහන්සේලගේ පන්සල පොඩි වුණාට උන්වහන්සේලගේ හිත් බොහොම ලස්සනයි, හිත් බොහොම ලොකුයි. උන්වහන්සේ ලෝකෙට උදව් කරන විදිය බොහොම විශාලයි. ඒ ගුණය නිසා තමයි අපි මේ දුර බැහැර ඉඳලා ඇවිල්ලා අපට පුළුවන් මට්ටමින් මේ ධර්මයේ අනුග්‍රහය ඔබට ලබා දුන්නේ. ඉතින් උන්වහන්සේලගේ ගුණේ නුවණ තව තවත් දියුණු කරගන්නට මේ උතුම් පින්කමත් ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මේ උතුම් කුසල හේතුවෙන් ඔබ අප හැම දෙනාටම උතුම් නිර්වාණ අවබෝධයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛම් භයං පන්තාච නිබ්බයං සෝකම් පන්තාච නිස්සෝකම් හොන්තු සම්බේ පිපානිනෝ දුකින් තෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තෙලෙන සත් බිය නැති වෙත්වා සොරින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා.